ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ භාවනා වැඩසටහන සහභාගී වෙලා මේ පින්කමෙහි වටිනාකම ආනිසංශ තවදුරටත් වැඩි කරගන්නට. අද අපි පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මානුස්සති භාවනාව. මම හිතන්නේ පින්වතුන් බොහොම අඩුවෙන් වඩන භාවනාවක්. ඇතැම් විට ජීවිත කාලයේදීම වඩලා නොතිබෙන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කමඨහන් 40ක් දේශනා කළා. දසානුස්සති, දසකසින, දසාසුභ, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරුප්පන, ආහලේ පටික්කුල මනසිකාරය සහ ධාතු මනසිකාරය කියලා. මෙන්න මේ භාවනා කමඨහන් 44න් සංඝානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව එන්නේ දස අනුස්සති වලට. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති ආදි වශයෙන් කියන අනුස්සති කමඨහන් 10 අතරින් දෙවනි කමඨහන විදියටයි ධම්මානුස්සතිය සඳහන් වන්නේ. ධම්මානුස්සතියෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගුණ සිහිපත් කිරීම. බුදුරජාණන් වහන්සේ සාරාංශය කල්පලක්ෂයක් දාන ආදී පෙරුම් දාම් පුරලා සවිතාල කැපීමක් කළා. මේ ආත්ම භාවයේදී වසර 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඒ මඟ බැහැර කළා. ආරස්වණගේ කුමාරගේ අනුගමනය කරලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ විසින් අවබෝධ කරගත්තා. උන්වහන්සේගේ චේතසංකානිය තුල ජනිත වෙලා හදවතේ පැවති කරුණාව හා මෛත්‍රිය සමග මුසු වෙලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශය ලැබලා මේ ලෝකයේ කෙරෙහි ඊමහත් කරුණාවෙන් දේශනා කළ වදාළ ශ්‍රී සද්ධර්මය. ඒ වගේම ස්වාමින් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවෝ ඇතුළු ඒ නිකලේශී මහරහතන් වහන්සේලාගේ සුවිශාල කැපවීම ජීවිත පරිත්‍යාගයේ මත වසර 2560කට අධික කාලයක්, අති දීර්ඝ කාලයක් සිවස් ගාන රැගෙන ආපු මේ උතුම් සද්ධර්මයේ ගුණ මෙනෙහි කිරීම සිතෙහි කුසලයේ දිනු කරගන්නට, සිත සමාධිමත් කරගන්නට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය නමින් දේශනා කළේ අපේ ජීවිතය පිළිබඳව කතාව, අපේ සතර ගමන පිළිබඳව කතාව. මේක අපේ ජීවිතයෙන් බැහැරවෙ දෙයක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළා මේ සත්ව ලෝකයේ සකස් වෙන හැටි, සංස්කාර ලෝකයේ සකස් වෙන හැටි, අවකාශ ලෝකයේ සකස් වෙන හැටි. මේ ගමන් කරන්නා වූ සත්‍යයේ ස්වර්ගගාමී මාර්ගය කොහොමද දියුණු කරගන්නේ? අපාගත මාර්ගයෙන් කොහොමද දුරවන්නේ? ඒ වගේම මේ සංසාර චක්‍රයෙන් සපුරාම නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මේ පණිවිඩය උන්වහන්සේ දේශනා කළේ. මේ දේශනාව අහලා පින්නතුනි අප්‍රමාණ සත්‍යම් ප්‍රමාණයක් නිර්වාණ බෝධිය කළා, සුගතිගාමී වුණා. ඒ ධර්මයේ පිළිබඳව ප්‍රයෝජන ගත්තු විශේෂයෙන් මගඵලලාභී සත්‍යයන් ගැන සඳහන් කරනවා සූවිසි අසංකේයයක් සත්‍යයන් කියලා. සූවිසි අසංකේය කියන්නේ 24 ලියලා ඒකට අගට බිංදු 140ක් එකතු කරාම එකතු වෙන ගාන. එහෙම කිව්වහම ඔබට හිතෙයි දැන් දැනට ලෝකේ ඉන්න ජනගහනය කියනකොට බිලියන 7යිනේ ඉන්නේ, කෝටි 80යිනේ. එතකොට මේ සූවිස සංඛ්‍යාවක් කිව්වහම කොච්චර කොහෙද මෙච්චර සතු හිටියේ කියලා ඔබට හිතේ. පින්නදුනි, මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ මනුස්සයන් විතරක් නෙවෙයි, බුදුහාමුදුර සත්තහ දේව මනුස්සානම් වුණා. බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පහළ වෙන්නට ආරාධනා කිරීම, දේවතා ආරාධනා කිරීම ඉඳන්ම උන්වහන්සේ මවකුස පිළිසිඳ ගත්තට පස්සේ මාස 10ක් දරාගෙන ඉන්න කාලේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරක්ෂාව ලැබුණා. උන්වහන්සේ මෙලොව බිහි වෙනකොට බ්‍රහ්මවරු 4 දෙනෙක් ඇවිල්ලා උන්වහන්සේව පිළිගත්තා. මේ බ්‍රහ්මවරු 4 දෙනාම ආධ්‍යාත්මිකව ඉහළටම දියුණු වෙච්ච 4 දෙනෙක් කියලා කියනවා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උන්වහන්සේ රැක ගන්නට දෙවියන් කටයුතු කළා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට අප්‍රමාණ දෙවියන් උන්වහන්සේගේ ඒ අසිරිමත් සිදුවීම දකින්නට උන්වහන්සේව පිරිවරාගෙන හිටියා. උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරනකොට මනුස්ස ලෝකයෙන් පස් දෙනෙක් ඇහුවට පහළම ඉන්න බෝමාතු දෙවියන්ගේ පටන් අකනිට බඹලෝ දක්වා සත්‍යයන් අපමණ පිරිසක් සාදුකාර දීලා ඒ ධර්ම අවබෝධය කළ බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ දේශනාව රසක දෙවියන්ට කරපු දේශනාව සඳහන් වෙනවා. උන්වහන්සේ පිරුවන් පාන අවස්ථාවේදී අතුරු සිදුරු නැතුව අහස පුරා දෙවියන් බ්‍රහ්මයන් උන්වහන්සේගේ මේ උත්තම ශාස්ත්‍රවරයාගේ සතර ගමනේ නිමාව සනිටුහන කරන අවස්ථාව දැක ගන්නට සහභාගී වෙච්ච ආකාරය බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන් මහා කර්ණාන සූත්‍රයේ දැක් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණුත් එක පේන දේ තමයි මේ සද්ධර්මයෙන් වාක් ප්‍රයෝජන ගත්තේ මනුෂ්‍යයන් විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් මේ ධර්මය තුළින් ප්‍රයෝජන ගත්තා. මනස රෝගය ගත්තත් බොහෝ දෙනෙක් දැනසීම ලැබුවා. සාමාන්‍ය සුනීත සෝපාක වැනි සාමාන්‍ය මට්ටමේහි ජනතාවගේ පටන් මගදා ඉදිරිපත්තේ බිමිසා රජතුමා දක්වා, නැත්නම් සුද්ධෝදන රජතුමා දක්වා, ඉහළ පැලැන්තිය දක්වා බොහෝ දෙනෙක් මේ සද්ධර්මයෙන් පිළිසරණ ලබා ගත්තා. වරක් බුදුරජාණන් වහන්සේ වෙත කොසොන් රජතුමා සඳහන් කරනවා, බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මට සතර ගමන සුවපත් වෙන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලෙම මට නිරෝගී භාවය ලැබෙන්නත් ඔබ වහන්සේ මට අනුශාසනා කරනවා නේද කියලා. ඒ විතරක් නෙවෙයි, අජාසත් රජතුමා දිනක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ජීව කඹුවණේට පැමිණිච්ච අවස්ථාවේදී රහතන් වහන්සේලා 500 නමක් පිරිවරගෙන බුදුරජාණන් වහන්සේ සමවස්සුවෙන් වැඩ සිටින ආකාරය දැකලා මේ මගධාධිපති අජාසත් රජතුමා විස්මයට පත් වුණා. මගේ යුද සෙනවියන් උපයෝගය කරගෙනවත් මේ තරම් බද්දර යවගෙන ඉන්න පිරිසක් මට දමණය කරගන්න බෑ, මේ තරම් සංවර කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ධර්මයක් තුළින් මිනිසුන් සංවර කරගත්තේ කියලා. ඒ විතරක් නෙවෙයි, රජතුමා ප්‍රාර්ථනා කරනවා, අනේ මගේ පුතා උදාය බද්දර කුමාරයාත් මේ වගේ සාන්තව ඉන්නවා නම් මගේ හිතට කොයි තරම් සැනසීමක්ද කියලා. පින්වත්නි බලන්න, ජීවිතේ ලොකු වැරදීමක් සිදු වෙච්ච මේ අජාසත් රජතුමාත් කැමති වුණේ තමන්ගේ දරුවනොත් මේ ආධ්‍යාත්මික ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා දකින්නට. අනාද මිනිසිරිතුමා වැනි අය මේ සද්ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. බිමිසන රජතුමා මඟහර ලැබුවා. බොහෝ දෙනෙක් දාන ආදී පින්දහම් කළා විතරක් නෙවෙයි, මේ ලෝකයේ පහළල හිටිය සත්‍යයන්ට සිදු වෙච්ච අප්‍රමාණ දුක් වලින් නිදහස් වන්නට මේ සද්ධර්මයේ මනාවසුවක් වුණා. ධම්මෝසුද සමන්නත්ති ඒවන් පියවත බික්කෝ කියලා ධර්මයේ සඳහන් කරන්නේ ඒකයි. මේ ධර්මයේ නැමැති ඔසුව පානය කරන්න, මේ පානය කළ සුවපත් වෙන්න කියලා. ඔබ දන්නවා කිසා ගෝතමිය සිය එකම ළමයා දරුවා මේ ගිහිල්ලා ඇයට හිතා ගන්නවත් බැරි වුණ මේ ජීවිතයේ අනතුර ගැන. ඇය දරුවත් මිය ගිහිපු දරුවාගේ මృత ශරීරය අරගෙන බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඒ දුකෙන් නිදහස් වුණේ මේ සද්ධර්මය තුළට පැමිණලා. ඔය දන පටාචාරාව තමන්ගේ සමීපතම ඥාතීන් 6 දෙනෙක් මිය ගියපු අවස්ථාවේදී දැඩි වේදනාවෙන් පසු වෙච්ච අවස්ථාවේදී ඇය ඒ දුකෙන් නිදහස් වුණේ ඇය තමන්ගේ ඇඟේ ඇඳිවතවත් නොමැතිව පිස්සියක් වගේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳ වැටුණු අවස්ථාවේදී නැගණිය සිහ පිටුවා ගන්න, නැගණිය සිහ පිටුවා ගන්න කියලා උන්වහන්සේගේ මෛත්‍රී සහගත වචනෙන් උන්වහන්සේගේ සද්ධර්මයේ තුරට පැමිණලා ඒ ඇති වෙච්ච මහා දුක් සමුදායෙන් ඇයි නිදහස් වුණා. ඔබ දන්නව බන්දල මල්ලිකාව එකම දවසේදී ඈට හිටිය ඉතාම දක්ෂ පින්වන්ත නිවුල දරුවන් ඇතුළු දරුවන් 32 තමන්ට හිටිය එකම ස්වාමියා බන්දල සේනාධිපතියා අතිශූර සෙනවියා මේ 33 එකම දවසකදී එකම යුදබිමේදී මරණයට පත් වුණා. මේ මහා දුක් සමුදායෙන් ඇය එක කඳුලක් නොසැලෙන මට්ටමින් ස්ථාවරව රැකුණේ මානසික නොවැටී සිටියේ මේ සද්ධර්මය තුළට පැමිණලා. පින්තුනි, අපට ඇතැම් විට දුක අපේ මරණයටත් වඩා, අපේ මරණයට පත් වෙන මොහොතටත් වඩා අපට දුක අපේ ළඟම ඥාතීන් ටික ඔක්කොම එක දවසක මිය ගියෝදී. ඔබ ඉතාම ආදරය කරන, අප ඉතාම ආදරය කරන, අපි ළඟින්ම ඇසුරු කරන අපේ ඥාතීන් 10 20 එක දවසේ එක මොහොතේ මිය ගියෝ තින්, ඔබ බලන්න ඔබට ඒක දරා ගන්න පුළුවන්ද කියලා. ඔබට හිතා ගන්නවත් බෑ ඒක. ඇතැමිට ඔබේ මරණය ඔබට විඳ දරා ගන්න පුළුවන්. හැබැයි ඔබේ ළඟම ඥාතීන්, අපේ ළඟම ඥාතීන් මියන මේ අවස්ථාව අපට දරා ගන්න බෑ පින්නතුනි. මෙන්න මේ මහා දුක් සමුදායෙන් අපට නිදහස් වෙන බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා. බන්දුල මාලිකාවේ චරිතය, ඒ වගේම කිසා ගෞතමී වැනි පටාචාරා වැනි අයගේ චරිත. පටාචාරා මේ දුක් සමුදායෙන් නිදහස් වුණා විතරක් නෙවෙයි, ඈත් පැවිදි වෙලා එවැනිම දුක් වලින් නිදහස් වෙන අනිත් අයට ධර්ම දේශනා කළා. පින්නතුනි, මෙවැනි දුක් සමුදායකින් නිදහස් වෙන මේ සද්ධර්මය උපකාරී වුණා නම්, අද ඔබ මා විඳින යම්කිසි දුකක් තියෙනවා නම්, කායික හෝ මානසික දුකක් තියෙනවා නම්, ලෙඩ දුක් වලට බයෙන් හෝ ලෙඩ දුක් වලට පත් වෙලා ඉන්න දුකක් තියෙනවා නම්, මරණ බියක් තියෙනවා නම්, ප්‍රිය විප්‍රයෝග දුකක් තියෙනවා නම්, පින්නතුනි හිතනවාද ඒකෙන් නිදහස් වෙන්න බෑ කියලා? ඒකෙන් පින්නතුනි අනිවාර්යයෙන්ම මේ සද්ධර්මය තුළින් නිදහස් වෙන්න පුළුවන්. ඒකටකින් දාන ආදී තින්දහම් කරලා පංචශීල ආරක්ෂා කරලා බුදු දම සංඝ කෙන තෙරුවන් සරණ ගිහිල්ලා උපරිම ලෙස අපි සුගතිය ස්ථාවර කර ගන්නට ඕන. කොයි මොහොතේ කොයි අනතුරකින් මිය ගියත් කිසිදු විටක අපාගත නොවන විදියට තමන්ගේ සුගතිය ස්ථාවර කර ගන්නට මේ ධර්මය තුළින් අපි සම්පූර්ණ පදනම දා ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් මේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ අසිරිමත්ම දේශනාව වන හේතුඵල ධර්ම අනිත්‍යතාවය තේරුම් අරගෙන හැම මොහොතෙම හැම මොහොතකම සිදුවන අපේ මේ සිතුවිල්ල නැත්තං ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්නට අපි දස්ස වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපට ධර්මයෙන් ලබා දෙන පිළිසරණ. ඒ පිළිසරණ ලබා ගැනීමෙන් බුදුහාමර දේශනා කළේ තමන්ටම පිළිසරණ තමා සලසා ගන්න, ධර්මයෙන් පිළිසරණ ලබා ගන්න. අත්ථ දීපා භික්ඛවේ විහෙරතාත් සරණා නාඤ්ඤ සරණා, ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා. ඔබ දන්නවා පසුගිය දවස්වල ලෝකයේ සිටිය මහා ධනවත් අය, මහා කීර්තිමත් අය, රජ කුමාරවරු, මහා ධනපතියන් මේ වෛරස් රෝගී හමුවේ අසරණ වුණා, මරණයට පත් වුණා. ඇතැමිට තමා ඉතාම ළඟින් ආශ්‍රය කරන දරුවන් ටිකවත් එයට දැක ගන්න බැරි වුණා. තමන්ගේ නිවසේ තියෙන ධනය ටික නිවසේ තිබෙද්දී රෝහලකදී හුදකලාම මිය ගියා විතරක් නෙවෙයි, කිසිදු ඥාතියෙකුගේ සහභාගිත්වයක් නොමැතිව එයාගේ අවසන් කටයුතු භූම දාන කටයුතු සිදු වුණා. පින්නතුනි, එවැනි අවස්ථාවක බෞද්ධයන් වන අපට ලොකු පිරිසරණක් තියෙනවා. අපි කලින්ම මේ යථාර්ථය අවබෝධ කරගෙන තියෙන්නේ අපේ ජීවිතේ පින්නතුනි ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් ඕනෑම ආකාරයකින් විය හැකි බව ධර්මය තුළින් අපි කලින්ම තේරුම් ගන්න තියෙනවා. අන්නේ ධර්මයේ ගුණ අපි මෙනෙහි කිරීම භාවනාවක්, කුසලයක්, සිත එකඟ කිරීමේ සමත කමඨහනක්, ඒ ඇති කරගන්නා වූ සමත කමඨහන විදර්ශනාව දිනු කරගන්නට අනිත් සංඥා මෙනෙහි කරගන්නටත් අපට උපකාරයක් වෙනවා. ඒ නිසා අපි දැන් ටික වේලාවක් ධර්මයේ තියෙන ස්වකහාතාදී ගුණ ටික සිහිපත් කරමු. බුදුහාඳුරගේ ධර්මයේ ස්වකහාතයි, ඒක මැනවින් දේශනා කරපු ධර්ම සම්දිටිකයි. මේ ජීවිත කාලයේදීම එහි අනිසංස දැක ගන්න පුළුවන් අපි මැනවින් පිළිපදිනවා නම්. අකාලිකෝ කල් නොයවා අපි ජීවිතයේ සිදු කරන අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම මේ ධර්මයෙන් ප්‍රතිඵල අපට ලැබෙනවා. ඒහි පස්සිකෝ ඕනෑම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් ධර්මයක් මේක. ඇවිල්ලා පිළිගන්න කියලා නෙවෙයි කියන්නේ, ඇවිල්ලා මෙහි ප්‍රතිඵල බලන්න කියලා අපට කරුණාවෙන් දේශනා කරනවා. ඕපනයිකෝ මේ ධර්මයේ තමන් වෙත පමනුවාගෙන ප්‍රතිඵල ලබන්නට ඕන. බාහිර ලෝකයෙන් ප්‍රතිඵල බලන්න මාර්ගඵලලාභය බාහිරින් හොයන්න යන ධර්මයක් නෙවෙයි මේක. ධර්මය මැනවි ඉගෙනගෙන ඒක උපරිම ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රගුණ කරලා තමන්ගේ ජීවිතය තුළින් මෙහි ධර්මය ආනිසංස ලබා ගන්න පුළුවන් අනුශාසනාව බුදුහාමුදුර අපට දේශනා කළේ. ඒ වගේම පඤ්චස් සංවේදිතබෝ විඤ්ඤෝහි, මේක නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කරපු ධර්ම. නුවණැත්තන් කියන්නේ අධ්‍යාපනයෙන් ඉහළට ගිහිපු අය විතරක් නෙවෙයි. නුවණැත්තන් කියන්නේ ඇතැමිට සාක්ෂරතාවය නැති උනත් හේතුඵල ධර්ම, මේ අනිත්‍යතාවය, අපේ ඇතිවන සිතුවිල්ල, අපේ කායික ස්වභාවය හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය නුවණින් දකින්නට දක්ෂ වීමයි මේ පඤ්චස්කන්ධ වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ ගුණ හය අපි ඉඳ ලැබෙන හැටියට මේ වෙලාවේ ටික වේලාවක් සීමත් කරලා අපේ හිතේ කුසලය දියුණු කරගන්නවා. පින්තුන් ඒ සඳහා සූදානම් වෙන්න. ඔබ සිටින ආසනයේ පහසුවෙන් සැහැල්ලුවෙන් ඉඳගෙන ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ඔබේ සිරුර කය විදුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැන් නඩවන් කරගෙන ශරීරය ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබේ හිසේ සිට පාදාන්තය දක්වාත් ඒ වගේම දෙපා සිට හිස දක්වාත් වාඩි වෙලා සිටින ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. දැන් ඔබේ ශරීරය ආශ්‍රිතව සිදුවන හුස්ම ගැනීම ක්‍රියාවලිය සමග සිදු කෙරෙන නාසය ආශ්‍රිතව සිත පවත්වා ගන්න මුලින්ම. නාසය සමීපේ වර්තමානයේ තුල හිත තියාගන්න. දැන් තමන් අතීතයේ සිහි කරන්නේත් නැහැ, අනාගතයේ සිහිපත් කරන්නේත් නැහැ. වර්තමානයේ හිත හොඳට තියාගෙන බුදුරජාණන් වහන්සේ තමන් වෙත තමා ඉදිරිපිට වැඩ සිටීමෙන් උන්වහන්සේදා වර්ණස ඉසිපතනාරාමේදී ධර්ම දේශනා කරනවා කියන හැඟීම ඇති කරගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුක්ත අසුවක් අනුවෙන්ජන වලින් සමන්විත ඊටාම අලංකාර රූපයෙන් යුක්තව කරුණාව මෛත්‍රිය විහිදුවමින් මුළු ලෝකයක් සනසවමින් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගේ අතරින් නිකුත් වන ඒ උතුම් සද්ධර්මයේ පිළිබඳව මොහොතක් සිහිපත් කරන්න. ආගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය ස්වාකාදයි. ඒ ධර්මයේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අග කියන්නේ ප්‍රඥාව. මුල මැද අග යහපත්සේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව උන්වහන්සේ මැනවින් දේශනා කළා. ඒ නිසා අපි ඒ සද්ධර්මයට ස්වාකාත කියලා කියනවා. ස්වාකාතෝ ස්වාකාතෝ ස්වාකාතෝ මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම අසා දැනගෙන උපරිම ලෙස භාවිත කළොත් මේ ජීවිත කාලය තුළදීම මට ප්‍රතිඵල දකින්න පුළුවන්, මට ඥානසංසය දැක ගන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, මගේ කායික මානසික සුවපත් භාවය ඒ ධර්මය තුළින් මට ලබා ගන්නට පුළුවන් මේ ජීවිත කාලය තුළදීම. ඒ ගුණයට අපි කියනවා සන්දිට්ඨික කියලා. සන්දිට්ඨිකෝ සන්දිට්ඨිකෝ සන්දිට්ඨිකෝ මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සත්‍ය ධර්මය ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දහමක්. ඒ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට කල් ගත වෙන්නේ නැහැ. ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම මේ ධර්ම ඕනෑම කලකට වළංගුයි. ඕනෑම පෙදසකට, ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම කාලයකට ප්‍රායෝගිකව පුහුණු කළ හැකි ධර්මයක්. එදා වහන්සේ මේට වසර 2600කට කලින් බරණැස ඉසිපතනාරාමයේදී දේශනා කළ ඒ සන්දර්මය අද මේ ඇමරිකාවෙන් රටක ඉන්න ඔබටත් ඒක ඒ විදියටම වළංගුයි. ඒක අදාළයි. මෙන්න මේ ලක්ෂණයට අපි කියනවා අකාලික කියලා. අකාලිකෝ අකාලිකෝ අකාලිකෝ මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උතුම් සත්‍යධර්මය. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඉගෙනගෙන පුහුණු කරලා ප්‍රතිඵල ලබන්න කියලා විවෘතව සඳහන් කරන්න පුළුවන්. ඒක කිසිදු ගුරු මුෂ්ටියක් නැහැ. කිසිදු රහසක් නැහැ. බුදුහාමුදුර යම්සේ අවබෝධයක් ලබා ගත්තා නම්, උන්වහන්සේ ආසවක්ඛේ ඥානයෙන් පසක් කළා නම්, ඕනෑම කෙනෙකුට ඒ මට්ටමටම පත් වෙන්නට බුදුහාමුදුර අනුශාසනා කළා. උන්වහන්සේ අෂ්ටවිද්‍යා ලබා ගත්තා නම්, ඒ මට්ටමට පත් වෙන්නට ඕනෑම කෙනෙකුට උත්සාහවන්ත, බුද්ධිමත්, සතර කුසලයේ දිනු කරපු ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒ ධර්ම තමන්ට ඇවිල්ලා බලලා ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්ම. මෙන්න මේ එන්න බලන්න කියලා කියන මේ ලක්ෂණය බුදුදහමේ තියෙන මේ ලක්ෂණයෙන් අපි කියනවා ඒහිපස්සික කියලා. ඒහිපස්සිකෝ ඒහිපස්සිකෝ ඒහිපස්සිකෝ මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය මා වෙත පමුණුවාගෙන මගේ ජීවිතය තුළින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. බාහිරින් ප්‍රතිඵල ලැබිය යුතු ධර්මයක් නෙමෙයි මේක. මගේ සිත තුළ ධර්ම ප්‍රගුණ කරලා සතර සතිපට්ඨානය තුළ ජීවත් වෙලා සතිපට්ඨාන භාවනාව තුළින් සමුදේ වැය අත්හදා බලලා ප්‍රායෝගිකව පුහුණු කරලා මගේ ජීවිතය තුළම මට ප්‍රතිඵල ලබන්න පුළුවන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ධර්මයක් මේක. මේ ලක්ෂණයට කියනවා ඕපනයික කියලා. ඕපනයිකෝ ඕපනයිකෝ ඕපනයිකෝ මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ උතුම් සද්ධර්මය නුවණැස්සන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක්. බුදුහාමුදුර දේශනා කරනවා මේ ධර්ම පඤ්චස්කන් වේදිතබ්බෝ විඤ්ඤෝයි කියලා. මේ ධර්මම උන්වහන්සේ දේශනා කරේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්ම ප්‍රඥාව දුන්නයි අඥානයන්ට නොවේ කියලා. ඉතින් මා ප්‍රඥාවන්තයි. ඒ නිසා තමයි මට බුද්ධ ශාසනයක් ලැබුණේ. ඒ නිසා තමයි මට මෙච්චර පින්වන්ත උපතක් ලැබුණේ. ඒ නිසා තමයි මට කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරින් සද්ධර්මය ලැබෙන්නේ. මගේ ප්‍රඥාව තියෙනවා මට ධර්ම ප්‍රගුණ කරන්න. ඒ නිසා මෙන්න මේ ගුණය මා හොඳින් පසක් කරනවා. වේදිතබ්බෝ විඤ්ඤෝහි වේදිතබ්බෝ විඤ්ඤෝහි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි සාක්ඛාතෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ විඤ්ඤෝහි වේදිතබ්බෝ විඤ්ඤෝහි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඕපනයිකෝ ඒහි පස්සිකෝ අකාලිකෝ සන්දිට්ඨිකෝ සාක්ඛාතෝ සාක්ඛාතෝ සාක්ඛාතෝ සාක්ඛාතෝ සාක්ඛාතෝ සාක්ඛාතෝ සාක්ඛාතෝ මේ ධම්මානුස්සතිය වඩන අවස්ථාවේදී මගේ හිතේ පහළුණු මේ සිතුවිලි හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වුණා ඉතුරු නැතුවම. මේක තමයි අනිත්‍ය ස්වභාවය. මා කොමන අත්දැකීමක් මොන ඉන්ද්‍රියක් ඔස්සේ ලැබුවත් මගේ ජීවිතය අතහරතිය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. මේ ස්කන්ධ පංචක හැම මොහොතෙම පෙරණ තිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙමයි තියෙන්නේ. මං ඇසෙන් රූපයක් දැක්කත්, මගේ කණෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ලැබුණත්, කයින් පහසක් ලැබුවත්, හිතට ධර්මාලම්බනයක් අරඹුණත්, මේ හැම මොහොතෙම සිදුවන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම. එසේ නොමැතිව බාහිර යමක් ස්ථිරව තිබුණා නෙවෙයි. බාහිර ලෝකයේ දෙයක් සජීවි වෙනවා. ඒ සජීවි වෙන්නේ මා හිතන මොහොතේ විතරයි. මා නොසිතන මොහොතේ ඒ කිසිවක් ලෝකයේ තුන් නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අතනින් බින්දති දුක්ඛේ එහෙස්ස මංගෝ විසුන්දියා. All things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sabbe sankhara dukkhati yada paññāya pansati atha nibbindati dukkhe ehesa maggo visundhiyā. All conditioned things are suffering. What is satisfactory? He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sabbe dhamma anattāti yada paññāya pansati atha nibbindati dukkhe ehesa maggo visundhiyā. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path of purity. Anityai, dukkhai, anatmai, anityai, dukkhai, anatmai, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සාදු සාදු සාදු.